අපි මේ ධර්මයේ දේශනා කරන්නේ වචන වලින්. ඉගෙන ගත්ත මොනවා හරි භාෂාවකින් කවුරුත් මේ භාෂාව හැදිලා තියෙන්නේ මනුෂ්‍යාව දෘෂ්ටිගත කරන්න. ඒ කියන්නේ දෘෂ්ටියක් යන වරදක් කියන එක නෙමෙයි. දෘෂ්ටි තියනෝ ඊළඟට මිත්‍යා දෘෂ්ටි තියනෝ පරම මිත්‍යා දෘෂ්ටි තියනෝ. තේරුණානේ? දෘෂ්ටි තියනෝ මිත්‍යා දෘෂ්ටි තියනෝ පරම මිත්‍යා දෘෂ්ටි තියනෝ. එතකොට ධර්මයේ පිළිබඳව ඇති වෙනවා අවබෝධයෙන්තර දැනුමක්. අන්න එකට දෘෂ්ටිය. යහපත් දෙයක් පිළිබඳව තියෙන දෘෂ්ටියක්. ඒක විද්‍යාත්මකයි දෘෂ්ටියක්. නමුත් දැන් ධර්ම අවබෝධය නැතුව ධර්මයේ පිළිබඳව යම්කිසි කෙනෙකුට තියෙන දැනුමටත් කියන්නේ දෘෂ්ටිය කියලා. නමුත් ඒක මිත්‍යා දෘෂ්ටි නෙමේ. පරම මිත්‍යා දෘෂ්ටි නෙමේ. හඳින් තේරුම් කරගන්න. එතකොට මේ භාෂාව කියන වචන කියන ඒවා කොහොමද වැටෙන්නේ? ඒකේ වචනවල තියෙන මිත්‍යා දෘෂ්ටි සහ පරම මිත්‍යා දෘෂ්ටි. නමුත් ප්‍රධාන වශයෙන් ගෙනෙන්නේ දෘෂ්ටි. දෘෂ්ටි ඇති කර ගැනීම සඳහා තමයි, එහෙම නැත්නම් මේ භාෂාව කියන එක අපි නිෂ්පාදනය කරන්නේ. හදාන්නෙම මොකටද? අපේ අදහස් ඕමාරු කර ගැනීම සඳහා තමයි මේ භාෂාව කියන එක අපි හදාගෙන තියෙන්නේ. හැම වචනයකම සංකල්පයක් අපිට චිත්‍රයක් ඔළුවට ලබා දීලා මේ වචනේ කිව්වහම මෙන්න මේ වගේ චිත්‍රයක් තමයි ලැබෙන්නේ කියලා හදාගන්න එක දෘෂ්ටි. එහෙමනම් මේ දෘෂ්ටි නැති සම්මාදිට්ඨික ධර්මයේ දෘෂ්ටිගත ධර්මයෙන් තමයි වචනවලින් තමයි දෘෂ්ටිගත ධර්මතාවයකින් තමයි මේ අපි සම්මාදිට්ඨික ධර්මය පැහැදිලි කරන්නේ. ඒ නිසා හැම වචනයකම දෘෂ්ටියක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. හැම වචනයකම දෘෂ්ටියක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි හරි පරිස්සමෙන් වචන පිළිබඳව අවබෝධය ඇති කරගැනෙද්දී ක්‍රියා කරන්න ඕන. එහෙම නැත්නම් අපි වචන අමුඅමුයෙන්ම එහෙම නැත්නම් ඒ වචන ඔස්සේ එන තේරුමක් පමණක්ම ගන්න කෙනෙක් වුණොත් එහෙම අපිට ටිකක් කල් යනවා. එහෙම ගන්නේ නැහැ. එහෙම සංවේදීව බොහොම පරිස්සමෙන් මේ ධර්ම කරුණු තේරුම් අරගෙන මේ හැම වචනයකම දෘෂ්ටි තියෙනවායි කියන එක තේරුම් කර ගන්නවා. ධර්ම මාර්ගයේ දියුණු කිරීම කියන එක දෘෂ්ටි වලින් පැහැදිලි කරන්න බෑ. සිත දිහා බලාගෙන ඉඳීමක්ද? එහෙම කියන්න බෑ. ශූන්‍යතාවය පුරුදු කරනවද? එහෙම කියන්න බෑ. හිත හිස් කර කර තියාගෙන ඉන්නවද? එහෙම කියන්නත් බෑ. හිතේ එන දේවල් බලාගෙන ඉන්නවද? එහෙම කියන්නත් බෑ. මුකුත් ගන්නෙ නැතුව ඉන්නවද? එහෙම කියන්නත් බෑ. එන දේවල් වලට ඇලෙන්නේ නැතුව ඉන්නවද? එහෙම කියන්නත් බෑ. එහි ඒ මොන ආකාරයකින් ඒහෝ ඒ දෙයක් අපි අනුමත කරොත් ඒ අනුමත කරන්නේ අපි දෘෂ්ටිය. පැහැදිලිද? ඒ අනුමත කරන්නේ අපි දෘෂ්ටිය. ඒ නිසා දෘෂ්ටි අනුමත කරගන්න බෑ. අපිට ඒ එකක්වත් ධර්ම මාර්ගය කියලා කියන්න බෑ. එහෙමනම් තමන්ගේ මනස ගේන්නට ඕන පූර්ණ නිදහස් දෘෂ්ටි නැති අවස්ථාවකට. ඒක වචන වලින් කියන්න බෑ. ඒක තමන් හොයා ගන්න ඕන. ඒක තමන් තේරුම් ගන්න ඕන. පැහැදිලිනේ? හරියට මේ වචන කියන්නේ අපි හිතමුකෝ මහ පොළොව වගේ කියලා. වචන කියන්නේ මහ පොළොව. මේ මහ පොළොවේ ඉඳලා යම් වේගයක් ගන්නවා අහසට පියාසරණ කරන ගුවන් යානය. පොළොවේ ඉඳලම ඒ වේගයක් ගන්නවලු පැයට කිලෝමීටර් 260ක වේගයක් බිම ඉද්දී. ඒ වේගය ගනිද්දී තමයි ඒ වේගයත් එක්ක යා පොළොවේ සීමාව ඒ වේගය අත්හැර දාලා ඊළඟට එතනින් මිදලා අහසට යනවා. දැන් පොළොවත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඊට පස්සේ ටයර් රකුල ගන්නවා. ternary දැන් තාම යන්නේ ටයර් එළියට දාගෙනනේ. ඉන්ද්‍රයන් දෙක එළියට දාන්න තාම මහා පොළොවේ යන්නේ. වචන වල යන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යාල යන්නේ. මේ රෝද හැම එකකින්ම ඇවිදගෙන යනවා. පොළොවට බර දීලා දෘෂ්ටිගත වෙලා මේ වේගයක් අරගෙන මේ මේ මේ මහා පොළොව අතහැරලා මේ ඉන්ද්‍රයන් අතහැරලා යන ගුවන් යානයක් වාගේ. දැන් ගුවන් යානයක් අහසට ගියාට පස්සේ පොළොවේ භූමිකම්පාවක් එනවා. සුනාමියක් එනවා පොළොවට. අහුවෙනවද ගුවන් යානේ? ගුවන් යානේ අහුවෙන්නේ නෑ ඒකට. පොළොවේ තිබ්බනම් අහුවෙනවා. දැන් අහසට ගියපු නිසා එයා අහුවෙන්නේ නෑ. ආන් ඒ වගේ මේ ඉන්ද්‍රියන් තුල ඉන්න කෙනාව හසු වුණාට අර භූමිකම්පාවලට සුලිස මේ මේ මේ සුනාමි වලට අර හසට ගියපු ගුවන් යානේ ඒකට හසු වෙන්නේ නැහැ වගේ. අර අටලෝදහමට හසු වෙන්නේ නැහැ. අටලෝදහමේ භූමිකම්පාවට සුනාමියට හසු වෙන්නේ තමන්ගේ හැම මොහොතකම වැරද්ද හදා ගන්න බලන්න. මමත් ඒ කාලේ හිතුවා මගේ ඥාණයට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගෝචරයි කියලා. මට දැනුණා ඒක. එහෙම හිතුණා. නමුත් කාලයත් එක්ක තමයි ධර්මයත් එක්ක ගැටෙද්දි තමයි තේරුනේ මට කරන්න බැරි වැඩක් ලෝකේ තියෙනවා. එහෙනම් මට කරන්න බැරි එකම වැඩේ තමයි මේ ධර්මයේ දැකීම. ඒක මට කරන්න බෑ. එහෙනම් එතන ඉඳලා මම ලෑස්ති වුණා. මෙච්චර කාලයක් මමත්වයෙන් ඉදිමිලා හැමදේම මේ ලෝකේ කරගන්න උත්සාහ කරපු කෙනාට හොඳ දෙයක් දුන්නා. මෙතන ඉඳලා මේ ධර්මයේ දකින්න නම් මම මමත්වයේ දිය කරගෙන යන්න ඕන. ඒ කියන්නේ හීනමානෙ හදනවයි කියන එක නෙමෙයි. තේරුණානේ? මමත්වයේ දිය කරනවයි කියන්නේ හීනමානයක් හදරා ගන්නවයි කියන එක නන් නෙමෙයි. අපි සමහරලාට දකින්නේ මේ ලෝභ නැති මිනිස්සු කියලා. ඔහේ ඉබාගාති වේදම් කරන අය. එහෙම ලෝභ නැති මිනිස්සු එක්ක ඉන්න ඕනේ. පේමන්ට් එකේ යතනේ මෙතනේ වාඩි වෙන මිනිස්සු කියන්නේ අනේ එයා කිසි මාන්නයක් නැහැ හරිෂෝ කියලා කියන්නේ නේද? එහෙම එකක් නෙමෙයි. අර එයා හැමෝත් එක්කම hina වෙන, එයාට කිසි මාන්නයක් නැහැ. එහෙම එකක් නෙමෙයි. එහෙම චරිත ලක්ෂණයකින් පිළිඹු වෙන එකක් නෙමෙයි. මමත්තේ දිය කරනවා නම් ඒක තව තව කෝණයකට ඒක හැරෙන්නේ නැහැ. මමත්තේ තව විදියකට නම්මශීලී කිරීමක් හෝ හැඩගැස්වීමක් නොවේ. ඒ නිසා ඔබ හොඳටම තේරුම් ගන්න මමත්වයේ හැඩගැස්වීමයි මමත්වයේ නැති කිරීමයි කියන්නේ දෙකක්. ඒ නිසා මමත්වයේ හැඩගස්සන්න නෙමෙයි මමත්වයේ නැති කරන්න තියෙන්නේ. මානෙ නැති කරන්න තියෙන්නේ. මමත්වය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ මම මම කියලා කුමන හෝ සංඥාවක් තමන් කොටු කරගෙන ග්‍රහණය කරගෙන අල්ලගෙන ඉන්නවද ඒක ටික ටික ටික ටික ටික බුරුල් කිරීමෙන් පමණයි. හරියට මේ මමත්වයේ වේදනාව ලබන හැටි බුදුරජාණන් වහන්සේ එවකට දකින්නට තිබුණු උදාහරණයක් මුල් කරගෙන දේශනා කළා. මමත්වයේ මුල් අල්ලගත්ත මිනිස්සයා හරියට අර මේ මස් කෑල්ලක් ගත්ත ගිජුලිහිණියෙක් වගේ කිව්වා. මස් කෑල්ලක් ගත්ත ගිජුලිහිණියට මොකද වෙන්නේ? අනෙක් ගිජුලිහිණියෝ ටික එලව එලවා කොටනවා. ලංකාවේ වැඩිපුර ඔය අත්දැකීම ලබන්නේ ඉන්දියාවේ අර විදුලිහින එහෙම ඉන්න පළාත්වල මේ අත්දැකීම ලබන්න පුළුවන්ලා. එලව එලවා කොටනවා. ඒක අතහරිනවා. අතහැරියාම යඩ නිදහස්. තේරුණාද? ඊට පස්සේ කියනවා අරක බිමට වැටෙන්න කලින් ආයෙ තව විදුලිහිනිය ගිහලා අර කල්ල ගන්නවා. අහසෙදිම ඒක බිමට වැටෙන්න දෙන්නේ අල්ලනවා. අල්ලගත්තට පස්සේ අනිත් ගිජුලිහිනිය ටික ඔක්කොම එකතු වෙලා ආයෙ අර මස් කෑල්ල ගත්ත සතාට එලෝ එලෝ ආපහර දෙනවා කොටන. අවසානයේ සීලුම දෙනකොට වෙලා කරනකොට ඒ සතත් කරන්නේ මොකද? අවසානයේ බේරෙන්න මේක අත්හරිනවා. අත්හැරියට පස්සේ ආයෙ තව සතෙක් ගන්නවා. ඒ ගන්න සතා පස්සේ එලෝ එලෝ ආපහර දෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. එහෙමනම් මේ මමත්වයත් ඒ වගේ මමත්වේ ගත්තාම මේ මමත්වය කියන දේ මුල් කරගෙන සියලුම වේදනාවන් යාකර පැමිණෙන මොහොත ස්වභාවයක් තියෙනවා. දැන් අපි මොනවද අපි ගත්ත මස් කෑලි? මේ මගේ ඉඩම. මස් කෑල්ලක් නෙමෙයිද? මස් කෑල්ලක්. මේ මගේ ධනය, මේ මගේ නෝනා, මේ මගේ මහත්ය, මේ මගේ දරුවෝ, මේ මගේ ඥාති, මේ මගේ දේවල් කියලා අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ඒ හැම පැත්තෙම වේදනාවලෙන් මේකෙන් අදහස් වෙන යුතුයකම් හා වගකීම් හා බැඳීම් හා ඒව නැහැ කියන එක නෙමෙයි. දුකක් ඇති නොවන දර්ශනයක් ඇති කරගන්න. එහෙම නැතු යුතුයකමෙන් සහ වගකීමෙන් ඉවත් වෙන්න කියන කතාව නෙමෙයි. ඒවා හැකි විදියට හැකි ආකාරයට අදාළත්වයක් තියෙන විදියට ඒක කරන්න පුළුවන්. එච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේ නීතියක් දාගෙන තිබුණේ නැනේ. කොයි බහරි අගනුවරක හරි බොන රටේ හරි රහතන් වහන්සේ කෙනෙක් අපවත් වෙනකොට පිරුණම් පහනකොට මං එතෙන්ට යන්න ඕනේ කියලා එහෙම එකක් තිබ්බද? එහෙම එකක් තිබ්බනම් මම කියන්න හම්බෙන්නේ නැහැ. රහතන් වහන්සේලා මාර්ගඵල ලැබිලා අනන්ත ප්‍රමාණ හිටියා. කකුල් දෙක කැඩෙනකම් මල ගෙවල් වල යන්න වෙනවා. ඒ නිසා මමත් කියලා තියෙන්නේ මේ ඉන්න පිරුණතුන්ට ජීවතුන් අතර ඉදදී ඇවිල්ලා නොමරෙන තත්ත්වයක තමන්පත් වෙන්න මලහම මලකුණු වලලාන අපිව ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක ඔය කාට හරි වටපිටාව ඉන්න එක්කෙනෙක් දෙන එකතු කරගෙන ඉක්මනින් ඒක මේ කුඩු ගඳ ගන්නවට කොහෙට හරි අස් කරලා දාන්නද තියෙන්නේ. ඉතින් මේක මලගුණ වලලාන්න හාමුදුරුවරු සෙට් කරගත්තාම හරි පස්සයක් වෙන්නේ. ඒකට කමන්නේ චාලිත්‍රයට ඒ විදිහට ගන්න. නමුත් අපි එන්න ඕනේ කියලා එහෙම කාරණයක් නැහැ නේ. දැන් අපි බොහෝ දන්න අය නැති වුණාම මම කියන්නේ ආ හොඳයි නිවන් සුවපත් වේවා. සසර යහපත් වේවා කියලා හිතනවා. නමුත් මේ යන්න ඔන්න මෙන්න සමහර වෙලාවට ඉන්න කෙනෙක්ගේ හිත හදන්න කියලා කතා කළාම යන්න හැකියාවක් තියෙනවා නම් අපි ගිහිල්ලා හිත හදන්න පුළුවන් නම් හදලා එන චරිත ස්වභාවයකුත් තියෙනවා. ඒකත් ඉතින් පුළුවන් විදියට. නමුත් ඉතින් අවසානයේ මරණ මොහොතේ අපිව මතක් වෙන එකේ තේරුමක් නැහැ නේ ජීවත් වෙලා ඉන්න කාලේ බණ අහන්න නේතුව. නේද? ඒ නිසා අවසාන මොහොතේ හැරි ධර්මයත් අහලා ප්‍රකට වෙච්ච කෙනෙකුට මතක් වෙනවනේ ඒක වෙනම කාරණයක්. ඒක හොඳ දෙයක්. ඒකට හේතුව අද හවසත් මේ තියෙනවා මේ රෝහලකට එහෙම ඒකට යන්න. මම දන්නේ බණ අහලා හිමේ නැහැ. නමුත් ධර්ම ටිකක් අහන පිරිස ඉතින් පවුලේ අම්ම කෙනෙක් ඉතින් ගිහිල්ලා අවසාන මොහොතේදී දැන් පොඩ්ඩක් හිත හදලා ඉන්න ඕන. පිරිත් ටිකක් කියලා, පිරිත් නෝල් ටිකක් කියලා. ඉතින් හොඳට හිත හදාගෙන තිබුණොත් ඒ හිතට හොඳ ගති නිවිති පේන වගේ අපිට අහු වෙනවා. හිත නරකට නම් හදාගෙන තිබුණොත් අපිට අනිවාර්යෙන් අහු වෙනවා මෙයාගේ ගති නිමිත්ත එච්චරම හොඳ නෑ කියලා. එහෙම ඉන්නවා. දිව්‍ය රත පේන අයත් ඉන්නවා. අර අපායේ වදකයෝ පේන අයත් ඉන්නවා. යමබල්ලු පේන අයත් ඉන්නවා. ඒ යති නිමිති පහළ වෙනවා. ජක්කු වගේ බල්ලෝ ඇඟට පයින්නවා කියනවා. ගිනි ජාලාවල් මැදින් එනවා කියන අය ඉඳලා තියෙනවා. සමහර අය බොහොම ශාන්ත, බොහොම සොඳුරු. ඉතින් අපේ හිතේ අපිට පේන්න ඕන හොඳ ලස්සන පරිසරයක්. ඒක තමයි ගොඩාක් වැදගත්. හිතේ හිතේ ලස්සන බව තියෙන්න ඕන. හිතේ තමයි ලස්සනම ලස්සන මල් උද්‍යානය තියෙන්න ඕන. ඉතින් හිත ලස්සන කරගන්න පුළුවන්, හැඩ කරගන්න පුළුවන් කොයි විදියටද කියලා බල බල අපේ හිත අපේ හැඩ කරගන්න ඕන. ඇයි එහෙම හැඩ කරගන්නේ? සතුටෙන් ජීවත් වෙන්න, ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න. මම ඕස්ට්‍රේලියාවට ගියාම දැක්ක එක දෙයක් තමයි මේ සුදු ජාතිකයන්ගෙත් ඒ වගේ මේ විදියට ටිකක් අපේ ලාංකිකයොත් හැදිලා වගේ ඉන්නවා. සිත රිදන්නේ අනිත් අයගේ සිත රිදවන්නේ. හැබැයි රිදෙව්වොත් ඒගොල්ලෝ සොරි කියලා කියනවා. සිත රිදවන්නේ හැම දෙයකටම තෑන්ක්ස් කරනවා, ස්තුතිවන්ත වෙනවා. එයාට පොඩ්ඩක් ඉඩ දුන්නත් එයාගේ යන මාර්ගයට එයා තෑන්ක්ස් කරනවා. පොඩි සර්වියට් පේපර් එකක් වෙන්න පුළුවන් එයාට අතට දුන්නොත් ඒක තෑන්ක්ස් කරනවා. අපි කරන්නේ නැහැ නේ. අපි ඉතින් තෑන්ක්ස් කරන්නේ නැහැ මේ මොනවාට ලේසි. මේ පොඩි දෙයටත් කරන ඒ වයින් මම හිතනවා හිත තුළ හොඳ උත්තේජනයක් ඇති වෙනවා කියලා. ඒකට පොඩි පොඩි වුණත් ඒ සන්තෝෂයේ කියන එක හටගෙන ක්‍රමානුකූලව වැඩි දියුණු වෙලා ලස්සන හිතක් තියෙනවා. නමුත් අපි හිතලා තියෙන්නේ එහෙම නෙමෙයිනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දුක ගැන. ඒ නිසා හිත දුකෙන් පුරව ගන්න ඕන. දුක කියන එක හිතට දනවන්න ඕන. හිතට දුක දනවන තරමට අපිට නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් හිතට දුක දනවන්න නම් අපිට කරන්න තියෙන්නේ මොනවද? හැමතිස්සෙම ඍණාත්මක දේවල්. ඍණාත්මක දේවල් කිරීමෙන් අපේ හිතට නිරන්තරයෙන්ම දුක දැනේ. දුක දනවන්න නෙමෙයි තියෙන්නේ දුකෙන් ගැලවෙන්න. දුක දැනෙන දේවල් කරන්නේ නැතුව දුකෙන් ගැලවෙන්න කියලා දුන්නු මග නෑ නෑ සැප විඳින්න හොඳ නෑ. දුක තමයි විඳින්න ඕන, දුක තමයි දනවන්න ඕන කියලා වැරදි අවබෝධයකට. ඒ නිසා අපේ ලංකාවේ හරි ප්‍රශ්නයක් තියෙනවා. සැලකුවොත් සැලකුව එක්කෙනාටම තමයි මේ පහර දෙන්නේ, නින්දා කරන්න, අපහාස කරන්නේ. ඒක තමයි තියෙන භයානකත්වය. ඉතින් මම මේ එක්තරා අපේ ඥාති කෙනෙකුට බෙන්ඩර් එකක් දීලා එයාට බඩේ අමාරුවක් හැදිලා බෙන්ඩර් එකේ මොනවද හදාගෙන බීලා මට කියනවා හාමුදුරුව බෙන්ඩර් එක දුන්න නිසා තමයි අපිට බඩේ අමාරු හැදුනේ. මම ඒ නිසා හරි බයයි බයිසිකලයක් මිනිස්සුන්ට අරන් දෙන්න. මොකද හේතුව? නිකන් හරි ඔය ඉන්න පොඩි එකෙක් හරි වැටුනොත් එහෙම කියන්නේ මොකද්ද? හාමුදුරුව බයිසිකලයක් අරන් දුන්නා ඒක නිසා තමයි කොල්ල මලේ නේද? හරි හරි භයානකයි. ඒ නිසා මේ හරි තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි හොඳට තේරුම් කර ගන්නට ඕන මේ සිත්‍රිද වීම කියන එක නැතිව අර සිත් සහනශීලීව පවත් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නේ හැමෝටම තුවාල තියෙනවා. රිදෙන ගතිය හොඳටම තියෙනවා. ඒ නිසා රිදෙන ගතිය නැතුව පුළුවන් තරම් තුවාලේ පරිස්සම් කරගෙන ඉන්න ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. ඒක හොඳ ගතියක්. බොහෝ දුරට ටිකක් හොඳයි. අපි කියන්නේ ඒක 100%ක් හරි කියලා. තුවාල පරිස්සම් කරගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඒකත් තිබුණාම මේ සමාජෙ ගොඩක් හොඳයි. ඒකත් තිබුණාම මේක හොඳයි. හැබැයි නුවණින් අපි තේරුම් කරගන්නට උවමනා කරනවා අතීත දුක් සහ සාංසාරික දුක්. ඒ අනුව දැකලා තමන්ගේ හිතේ තමන් අවබෝධ කරගන්නට ඕන. ඍණාත්මකෝ සිතීම නෙමේ, ප්‍රතික්ෂේපය නෙමේ, අනුමැතිය නෙමේ, නෙවුම් දෙයක්, වින්දනාත්මක නොවන දෙයක් සොයමු. අපි යමක් ඉගෙන ගත්තයි කියලා කියන්නේ වින්දනාත්මක දෙයක් ලැබුණයි කියන තේරෙන්න පමණක් නෙමේ. මේ අවේදිත මාර්ගය, නිරෝධ සහගත මාර්ගය තුළ, අසඤ්ඤත මාර්ගය තුළ, සංඥා නිරෝධයක් තුළ, අර හින්දු භාවිතා කරන අසඤ්ඤතක් තියෙනවා, බුදුහාමුදුරුවෝ භාවිතා කරන අසඤ්ඤත තත්වයකුත් තියෙනවා. ඒ දෙකක් ඒගොල්ලෝ පාවිච්චි කරන නිරෝධයක් විමුක්තියක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ භාවිතා කරන විමුක්තියක් නිරෝධයක් තියෙනවා. ඒව මනාකොට හඳුනා ගන්න ඕන නෝනේ. මරණයට බය කෙනෙකුට නිවන් දකින්න බෑ. මරණයට බය කෙනා ඇයි බය? මරණයට බයයි. මැරෙන දේවල් ජීවත් කරවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මැරෙන දේවල් මගේ කියලා අරගෙන ඉන්නෝ. ඒ අය තමයි මරණයට බය. සාමාන්‍ය සරල අපි උදාහරණයක් කිව්වොත් පොලිසියට බය කවුද? හොරෙක්, එහෙම නැත්නම් වැරදිකාරයෙක් තමයි පොලිසියට බය. නැත්නම් අනිත් අය පොලිසියට බය නැහැ. පොලිසියට නිර්භය කියලා එහෙකුත් නැහැ, බය වෙන්න ඕන කියලා එහෙකුත් නැහැ. එහෙම දෙක කතාවක් මතක් වෙන්නවත් නැහැ. ඒකට හේතුව ඒකට අදාළ නැති නිසා. එතකොට මේ මරණය කියන කාරණේත් එක්ක බය වෙන්නේ ඇයි? ලෝක ස්වභාවයෙන් දෙයක් හොරගම් කරගෙන ඉන්න කෙනෙක්. මාරය කියලා කියන්නේ ලෝක ධර්මය, මේ ලෝ දහම, ලෝ ස්වභාවය. ඒ මාරයගෙන් යමක් හොරකම් කරගෙන ඉන්නවා. ඒක නිසා මාරයට බයයි. මිනිහා ආවොත් මේක ගනී. හරියට බුදුහාමුදුරේ ඒ කාලේ උපමා කරනවා අර ලොන්ඩරි කාර්යය ගෙදරට එනවා වගේ කියලා. කියන්නේ ලොන්ඩරියෙන් රෙදි ගෙනල්ලා මිනිහා කුලියට ඇදගෙන යන ඉස්සර තිබිලා තියෙනවා. හරියට කුලියට ඇදගෙන යන හැදු ක්‍රමවේදය. ලොන්ඩරි කාර්යය ගෙදර එනකොට මිනිහා හැංගෙනවා. ඇයි හැංගෙන්නේ? එහා මේ ටික ඉල්ලගනේ. ණයකාරයෙක් ඉන්නවනම්, ණයට මුදලක් අරගෙන ඉන්නවනම්, ඒ ණය අදාළ එක්කෙනා එනකොට මොකද කරන්නේ? හැංගෙනවා. ඇයි? ඒ ණය ටික මගෙන් ඉල්ලාවේ, පොලිය මගෙන් ඉල්ලාවේ කියලා. ඒ වගේම තමයි මාරයටත් බය හැමයි. මාරයගෙන් හොරෙන් යමක් අරන් ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ අර චණ්ඩි වගේ, එමත් නැත්තම් අර බය නැති මරාගෙන වැරළ බෝම්බකාරයෝ වගේ මේ ගිහිල්ලා මේ සිහසිය දිවිහානි කරගන්නවයි කියලා. ඒක විකෘතිය. ඒක මරණයට බය නැතිකම නෙමෙයි. ඒක මේ ඒගොල්ලෝ ඇති තුල ඇති වෙන මානසික උමතුව මරණයට බය නැතිකමට නෙමෙයි. ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි කමට හරි වෙන මොකක් හරි හේතුවක් නිසා ඇති වෙන තත්වයක් ඒක. ඒ සම් මරණයට බය නැහැ කියලා කියන්නේ සුරක්ෂිතභාවය ඇති කරගන්න නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. නමුත් තමන් අධ්‍යාත්මය තුල සාධාරණත්වය තුල එයාට එහෙම දෙයක් හට ගන්න කාරණයක් නැහැ නේද? එහෙම දෙයක් නැහැ. එයාට සිතේ තුල එහෙම දෙයක් නැහැ. තමන් ගත්ත දෙයක් නැහැ. එසා කියන්නේ මාරය හොඳම යාළුවෙක්. ඒ කියන්නේ පොලිසිය හොඳම යාළුවෙක්. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හඳුරන්නේ ඉතින් පොලිසියට බය වෙනකොට පොලිසියෙත් ඉන්නේ හොරුනේ කියලා කියන්න පුළුවන්. එහෙම ඉතින් උදාහරණයක එහෙමත් දේවල් තියෙනවා. නමුත් යම් කිසි උදාහරණයකින් ගත්තා ඉතින් සරලව තේරුම් ගන්න. මාරය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. මාරය කියන සමහර අය කියන පුජ්‍යලයක් ඉන්නවා කියලා. වෙන්න පුළුවන් ඔය මාරසිංහ කියලා තින්නේ මේ කට්ටිය. මාරසිංහ. ඉතින් ඒ වගේ පුජ්‍යලයෝ ඉන්නත් පුළුවන් සමහරලාට. මැරෙනවට කියන්නේ මාරයා, දෙනවට කියන්නේ දෙවියා. හිරු දෙවියා. මොකද ආලෝකය දෙන්න. සඳු දෙවියා, සෞම්‍ය බව දෙන්න. ඈ වලාහක දෙවියා, වා දෙවියා. ආදි වශයෙන් කියන්නේ ඉතින් දෙනවා මොනවා හරි අපිට දෙවියා සුභයක් නා. නැති කරනවා නම් ඒක මාරය. දෙන්න දෙවියා, මරන්න මාරය. එහෙමනම් මේ ක්‍රියාවලියකට ධර්මතාවයකට ඇතිවන දෙයක්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ මිනිස්සු හැටේට ඉපදිලා ඉන්න කට්ටිය දිව්‍යමය ආත්ම ලබන්නේ නැද්ද? ඒකටත් කියන්නේ දිව්‍යමය කියලා තමයි. ඒ කියන්නේ බොහෝ දෑ ඇති ලැබෙන තියෙන තත්වයකට දිව්‍යය. ඊළඟට പ്രേත. ඒ කියන්නේ දැඩි ඇලීමෙන් යුක්ත പ്രേත ගති තියෙන අය තියෙන. ඒකර මේ අංගසි දෙයකට ඇලීමෙන් සිටින අය പ്രേත ආත්ම බවට පත් වෙනවා. ඒකට දිව්‍ය ලෝක නම් කරන තුසිත, පිරිසුදු සිත, තුසිත. පිරිසුදු සිතෙන් වාසය කරන උත්තමයෝ ඉන්න තැනක් හැටියට ඔය ආදිවාසීන් ඔයිකුත් නොයිකුත් ඒ මානසික ස්වභාව ලක්ෂණයන් මත ඒවට නම් පට බැඳිලා තියෙනවා. දැයිති හොඳට බලන්න තමන්ගේ හිත මේ මොහොතේ පාවුනොත් ඉහළටද ගමන් කරන්නේ පහළටද? ඉහළට ගමන් කරයිද පහළට ගමන් කරයිද තමන්ගේ සිත? අතහැරෙන සිත විවෘතයි. ග්‍රහණය කරන සිත, එහෙම නැත්නම් කොටු කරගෙන වට කරගෙන කූඩු කරගෙන වගේ ඉන්න ස්වභාවයක් තියෙනවා. එයා හරි දෘෂ්ටිගතයි. එයා හරි සංකල්පගතයි. එයා හරි මමත්වයෙන් යුක්තයි. මමත්වයෙන් යුක්තව හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. එයාගේ මමත්වයට දුන්නොත් එහෙම ශ්‍රේෂ්ඨත්වය මෙන්න මේකයි කියලා එයා ඒ දේ අනුගමනය කරනවා මමත්වයෙන් යුක්තව. මමත්වයට හැඟුණොත් ශ්‍රේෂ්ඨත්වය මේ යන්නේ මෙන්න මේකයි කියලා මමත්වයෙන් යුක්තව එතෙන්ට ඒක අනුගමනය කරනවා. සම්බලන් සමාජයේ නේද එක එක උදවිය එක එක න්‍යායන් ප්‍රතිපත්තීන් ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. හිතලා ඒක තමයි අනුගමනය කරන්නේ. හැබැයි මමත්වයෙන් තොර වෙන කෙනාට චරිතයක් නැහැ. යන චරිතයක් නැති කෙනෙක්. ගති විමුක්තයි කියන්නේ ඒක. කිසිම ගති ලක්ෂණයක් නැහැ. චරිත ලක්ෂණයක් නැහැ. ගැඹුරු ප්‍රඥාවේ දර්ශනය. ගැඹුරු ප්‍රඥාවේ දර්ශනයෙන් අවදි වන තැන මේ සියල්ල නැති වෙනවා. හරියට දැන් අපි හිතමු ව්‍යාපාරික ස්ථානයක් කියලා. ඒකේ ඉන්න සුළු සේවකයෝ ටික එකතු වෙලා එක තැනක කචබිචියේ වැඩ කරන වෙලාවෙ පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. කචපච පචපච කරා. කපහාට එතන ආයතන ප්‍රධානියා එනවා. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා අපි අදාළ රාජකාරිය අපි කරන්නේ නැතුව අපි මේ අනවශ්‍ය කතා භාගෙ ඉදී කියලා. මොකද වෙන්නේ තංගාල? ඒගොල්ලෝ ඒ තැන් වලට අංගාල විසිරලා කියලා නිශ්ශබ්ද වෙලා වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. ඒ වගේම තමයි මෙතන. මනසෙත් ඔහි ලොකු ලොකු කචබචයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියටම ඥානයත් එක්ක පිවිසෙනවත් එක්කම හරියට ආයතන ප්‍රධානිය මෙතෙන්ට ආවා වගේ. මෙතන චැට් එකට අග්ගහල නතර වෙලා ජටිපිටික අන්න බුදුහාමුදුරුවන්ගේ ඥානය, දර්ශනය, ගුණය, විෂන් එක දැන් එයාගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. අපිට එහෙම දැන් මෙතන බෑ, එහෙම කරන්න බෑ. දැන් රාජකාරිය අවිද්‍යාව බෑ දැන් කරන්න. දැන් බොස් ඉන්නෝ කියලා ඒගොල්ලොන්ගේ වැඩ. ඒගොල්ලෝ තේරෙන්නේ නෑ නේද? මුකුත් නෑ. මුකුත් පාලනය කරන්න ඕනේ. අර එනකොට අර අතන ඒ ඔක්කොම ටික ඒ තැන් වලට යනවා. එහෙමනම් අපි ඥානය බුදුරජාණන් වහන්සේ වඩමවන එක තමයි කරන්න තියෙන්නේ ඔළුවට. ධර්මයේ වඩමවනවා. ඒ ආර්ය මහා සංඝරත්නය කියන පුජ්‍යලේ නෙමෙයිනේ. ආර්ය මහා සංඝරත්නය කියන්නේ පුජ්‍යලේ නෙමෙයි. ඒ ආර්ය මහා සංඝරත්නයේ වැඩමනවා. බුදුහාමුදුරුව කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි, ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි, ආර්ය මහා සංඝරත්නය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් පුජ්‍යලයකට කියලා. ඒක බාහිර දර්ශනය. බුදුහාමුදුරුව කියන්නේ පුජ්‍යලයක් කියයි. ඒක බාහිර දර්ශනය. පරමාර්ථයෙන් නම් පුජ්‍යලයක් නම් නෙමෙයි. ආර්ය මහා සංඝරත්නය පුජ්‍යලයක් නෙමෙයි. මේ තුරුණු වන හරියට වඩම්මනෝ තමන්ගේ ඥානයට ඔළුවට. ඊට පස්සේ ඒ සිත බොහොම නිශ්චලයි. ප්‍රශ්න බාහිරේ නෙමේ තියෙන්නේ, අභ්‍යන්තරේ. ලොකුම ධනය මානසික ධනය. මේ සද්ධර්මය අවබෝධ කර ගැනීම ලෝකාධිපත්‍ය රජකම ගන්නවට වැඩිය වටිනෝය කියලා කියන්නේ තවත් සක්විති රජෙක් වෙන්නත් තිබුණු ඊටත් වඩා ඉහළට ගියපු ලෝතුරා බුදු කෙනෙක්. එහෙනම් ඔබ රජකමක් ගන්න මොනතරම් කැපවීම කරනවද? දැන් බලන්න මේ රටේ රජකමක් ගන්න මොනතරම් බේගල් ගහනවද නේද? මම ඕස්ට්‍රේලියාවට ගියාමත් ඇහුවේ මේ රටේ අගමැතිකමට එහෙම තරඟ කරනකොට කියනවද බර්ගර් හේකින් ඩොලර් එකක් අඩු කරනවා, වතුර බෝතලෙන් ඩොලර් එකක් අඩු කරනවා කියලා එහෙම පොරොන්දු දෙනවද කියලා. ඒ මහතුර හයියෙන් හිනා වුණා. මහකෝ අපේ රටේ නම් එහෙමයි කියලා. පාන් ගෙඩියෙන් 3.50ට දෙනවා, පිටි කිලෝ එකෙන් 2.50ක් අඩු කරනවා කියලා තමයි ඡන්දෙ ගන්න කියලා. ඒ කියන්නේ ලාංකික ජනතාව බහුතරයක් ඉතාම මෝඩයි. ඒගොල්ලන්ට ගැඹුරු විෂන් එකක් නැහැ, දැනුමක් නැහැ. තාමත් අපි අර මේ ඒ රටෙත් ඉන්න ඔය ගෝත්‍රිකයෝ ඇබෝජනිස්ලා, ඒ ඇබෝජින් වගේම තමයි මෙහෙත් ඇබෝජනිස් නෙවෙයි, නිකම්ම බොජිනිස් තමයි වැඩි හරියක්. ඉතින් පව් හාල් මල්ලට එහෙම නැත්තම් පොඩි අර කියන රැවටුම් පද්ධති වලට වැඩ කරන පාලකයෝ සහ ඒ වගේම ශ්‍රාවකයෝ, මේ දායකයෝ, ඡන්ද දායකයෝ කියන දෙපාර්ශවයේම ඉන්නෝ, ඇත්ත වශයෙන්ම මේ රටවල් තනිකර කොපි කරලා ගෙනල්ලා හරි මේ රටේ දැම්මොත් මේ රට කොච්චර පිළිවෙලක් වේද කියලා හිතනවා. ඒ ප්‍රතිපත්ති, ඒ නීති, ඒ කියන්නේ නීති වලට ගරු කරන්න නීති සාධාරණ වෙන්න ඕන, යුක්ති සහගත වෙන්න ඕන. එහෙම නැතුව ගරු කරන්න බෑ. දැන් මේ රටේ පාරවල් වල බක්කි කරත්ත යනවා, ගොන් කරත්ත යනවා, ලෑම් මාස්ටර් යනවා, ත්‍රී වීලර් යනවා. ඒ හැම එකක්ම යන අතරේ ඔයින් එකක් ඉස්සර කරගෙන ගියාම ඉර කැපුවයි කියලා අල්ලනවා. ඒ කොච්චර අසාධාරණද? හරි කැතයිනේ. ඒ කියන්නේ ඉදි සාධාරණ නැහැ. මොකද බක්කි කරත්ත පස්සේ වාහන යන්නේ කියන්නේ බෑනේ. ඒක කරන්න බෑ. ඒ රටේ එම් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම නීති කඩන්න ඕනේ නැහැ. උපරිම නිදහස සහ පහසුකම් දීලා තියෙන්නේ. එහෙම නැතුව මෝර ආරක්ෂා කරන්න කියලා හරියන්නේ නැහැ. ඒ නිසා හරියට බුද්ධිමත් වෙන්න වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දුන්නු ධර්මයේ දෘෂ්ටිගත වීමට දීපු ධර්මයක් නෙමෙයි, නම දෘෂ්ටිගත වෙලා. දැන් තුරුණුවන් සරණේ ස්වාමීන් වහන්සේලා කීප නමක් නැගිටලා ඒක පැහැදිලි කරගෙන දීගෙන යනවා. ඉතින් ඒකෙන් අවබෝධය ලබන අය ලබනෝ, නැති අය නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි කියන්නේ ඔය හැම කෙනාම මේ අවබෝධය ලබන්න ඕන කියලා. මොකද හේතුව ලෝකෙ ඉන්න ජනගහනය හැමෝම මේක දකින්නේ නැනේ. නමුත් අපිට උදව්පදව් කරන, අපිට මේ දායකත්වයේ දරන, මේ අපි කෙරෙහි මේ උපකාරකයට අපි අනිවාර්යෙන් කියන ඔබ මේක දකින්න. මොකද හේතුව එහෙම කියන්නේ අපේ තියෙන මිත්‍රකමට, යාළුකමට. ඇයි එහෙම කියන්නේ? මේක අනිවාර්යෙන් මේක දැක්කොත් ඔබට යහපතක් වෙනවා. නේද? තමගේ යාළුවෙකුට කියනවනේ හොඳ මගක් තියෙනවා නම් මේක අනිවාර්යයෙන්ම මේක කරන්න, මේක යහපතක් වෙනවායි කියලා. මේකෙන් ලාභයක් තියෙනවා. කොච්චර ලාභයක්ද කියනවනම් අපිට මේ මිලියන බිලියන ට්‍රිලියන ට්‍රිලියන ගණන් වලින් හම්බෙන ලාභයකට වඩා සුවදායකත්වය මේක අපිට සැලසෙනවා, මානසික සුවදායකත්වයක්. ඒ නිසා මේක ලබන්න ඕන. මේක අත්හරින්න තියෙන දෙයක්වත් නෙමෙයි, අල්ලගන්න තියෙන දෙයක්වත් නෙමෙයි, ක්‍රියාවෙන් තොරව අවබෝධ කරගන්න තියෙන දෙයක්. ඒක තමයි බුදුහාමුදුරු සම්මා වායාම කියලා කිව්වේ. දැන් සම්මා වායාම කියන එක ඒක වායාමයකට දැම්මම සම්මා වායාම වෙන්නේ නැහැනේ. සම්මා වායාම කියන එක දැන් මේ වායාම නොවන නිසා. තේරෙනවද? උත්සාහය කියන්නේ එක උත්සාහයෙන් යහපත් කිරීම, එහෙම නැත්නම් ඒකෙන් නිදහස් වීම කියන්නේ තව එකක්. මේ ධර්මයේ උත්සාහයෙන් තොරවයි අවබෝධ කරන්නේ. එහෙනම් අපි අර ගෙදර උන්න වගේ ඉන්නවා. ගෙදර ඉන්නේ උත්සාහයෙන් තොරවද කියලා මං අහනවා. ගෙදර ඉන්නේ නිරන්තරයෙන්ම ඇලිමින් ගැටෙමින් බැඳෙමින් ලොකු දරා ගැනීමකින් නෙමෙයිද? දරා ගැනීමකින්. එහෙමනම් ගෙදර ඉන්න විදියට ඉඳලා හරියන්නේ නැහැ. මේක විශේෂ ගමන් මගක්. මේක හරියට අඳුන ගන්න. තේරෙන්නේ නැති අයට කියන්න තියෙන්නේ එක උදාහරණයයි. ඔබ අත උසවලා ඇස් දෙක පියාගෙන බලන්න උඩ මොනව හරි අහුවෙනවද කියලා. හැමෝම කරන්න බලන්න ප්‍රායෝගිකව ඒක. අත උසවලා බලන්න උඩ අහුවෙනවද කියලා. ඇස් දෙක පියාගෙන බලන්න. අත කරගවල බලන්න මොනව හරි අහුනොත් එහෙම. හරි. දැන් අත පහල දාන්න. අහුනාද මොකු? නෑ. දැන් උඩ බලන්නකො. මොකුත් නැද්ද උඩ? තියෙනවා. නමුත් ඔබේ අතේ දිගට යමක් අහුනේ නැති එක මිසක් උඩ මුකුත් නැහැ කියන්න බෑනේ. ඒ කියන්නේ ඔබට අහුවෙන්නේ නැති සීමාවෙන් පොඩ්ඩක් එහා දෙයක් තිබුණා. එහෙනම් ඔබ කරුණක් දෙපාරක් බලලා ආ මට අහුවෙන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන මුකුත් නැහැ කියන එකද? නැහැ, ඒක ඔබට අහුවෙන්නේ නැහැ. එතන යමක් තියෙනවා තව ටිකක් ඉහළින්. අන්නේ නිසා ඔබේ අත විතරක් විශ්වාස කරලා ඉවරලා පොඩ්ඩක් මෙහෙම බලගෙන මුකුත් නැහැ. සද්ද නැතුව ආයෙ ඉන්නවා. ආයෙ මොනවා හරි කිව්වම ආයෙ චුට්ටක් බලනවා. සද්ද නැතුව ඉන්නවා. එහෙම නෙමෙයි. දැන් ඒ අපිට මුකුත් හසු නොවෙන්නේ, ඒ කියන්නේ අපි ਸਰව බලධාරී ශක්තිය කියලා හිතාගෙන හිටියෝ. එහෙම හිතෙනවා. මමත්වයේ තියෙද්දි සිතුනේ මට හැමදේම තේරෙන්න ඕන. මට හැමදේම තේරුම් ගන්න පුළුවන්. නමුත් පසු කාලේ එනව තමයි අපිට ඒක වැටහෙන්නේ. මේ මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ධර්මයට අනුව දැන් මනස හැඩගස්වන්න. මේ මොහොතේ ධර්මයට අනුව තමන් මනස හැඩගස්වන්න. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපත්ති. මේ දේශනා කරන ලද මෙතෙක් ධර්මයට අනුව මනස හැඩගස්වන්න. සතුටෙන් සැහැල්ලුවෙන් සන්සුන්ව නිදහස නිවහල්ව කිසිදු දෙයකට වහල් වෙන්නේ නැතුව දෘෂ්ටියකට ව්‍යායාමයෙන් තොරව උත්සාහයෙන් තොරව සන්සුන්වන්න. උත්සාහයෙන් තොරව සංසුන්වන්න. කැපවීමකින් තොරව සංසුන්වන්න. බලාපොරොත්තුවකින් තොරව සංසුන්වන්න. පුජ්‍යලත්වයෙන් තොරව සංසුන්වන්න. කිසිදු ආකාරයකට හැඩ ගැසීමක් කරගන්නේ නැතුව සංසුන්වන්න. කෙනෙක් වීමට උත්සාහ නොකර සෑම විටම කෙනෙකු හැටියට පුජ්‍යලත්වයකින් යුක්තව සිටින ස්වභාවයෙන් තොරව වාසය කරන්න. හොඳ අවදියෙන් සිටින්න. මනා ඥානයෙන් අවදිව සිටින්න. ධර්මඥානයෙන් අවදිව සිටින්න. කිසිවක් හසු නොවන තැන අත් නොහරින්න. කිසිවක් හසු නොවන තැන අත් නොහරින්න. ඒ කියන්නේ අතහරින්න එපා කිසිවක් හසු නොවන තැන. ඔබ එතනම බලන්න. වේදනා නොදැනෙන තැනම බලන්න. පීඩා නොදෙන තැනම බලන්න. පීඩා නොදෙන තැනම වාසය කරන්න. වචන අතහැර වාසය කරන්න. ක්‍රියාවට නොබැසගෙන වාසය කරන්න. ධර්ම අවබෝධය ලැබූ අයගෙන් විමසා බැලුවාම ඇත්තන්ට ඒ ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ ධර්මානුගත වීම තුළ. ඒ ධර්මයට අනුරූප වූ අනුකූල වූ ආකාරයට හැඩගස්වා ගන්න තැන තමයි ඒ අපූර්වත්වය ලැබිලා තියෙන්නේ. එතකොට ඔස්ට්‍රේලියාවේ ගත කරපු දවස් 20ක් 25ක් වගේ කාලය තුළදී වඩින කලින්ම දැනගෙන හිටියා එක් අවබෝධ කරගෙන ඉන්නවා මෙල්බන් වල හිටියා කෙනෙක්. ඊට පස්සේ තවබෝධයට ලං වුණා විශ්වන්වල 3 දෙනෙක්. ප්‍රකාශයට පත් කරපු අය අතර 3 දෙනෙක් ඉන්නවා හොඳ අවබෝධයකට ආපු අය. ඉතින් ඒ වගේ කෙටි කාලයකනොත් පුළුවන් කෙනෙක් හොයාගෙන යන කෙනෙක්. ඉතින් මේක හැමදාම පිළිපදින දෙයක් හරේ, ඔළුවේ රඳවාගෙන ඉන්න දෙයක් හරේ නෙමෙයි. අපි අපේ මමත්වේ පළවා හරින්න ඕන, එලවල දාන්න ඕන. ඒ කියන්නේ ඔබට රිදුම් දෙන, ඔබේ තියෙන මනසේ තියෙන පසුතලය. ඒ බෑක්ග්‍රවුන්ඩ් එක තමයි පසුතලය අයින් කරලා දානවා. මමත්වය පුජ්‍යලත්වය කියන එක. එක්පසුව ජීවිතයට ලැබෙන සැහැල්ලුවක්, ගොඩක් සැහැල්ලුයි. එනතට වනා බොහොම සහනශීලී. ඒ සහනශීලී අර පුජ්‍යලේ කැටයට බර උසුලන්න උත්සාහ කරන්නේ නැති නිසා, පුජ්‍යලේ කැටයට කතා කරන්නේ, පුජ්‍යලේ කැටයට ජීවත් වෙන්නේ, පුජ්‍යලේ කැටයට වැඩ කරන්නේ. නමුත් හොඳින් තමන්ගේ වෘත්තිය, රස්සාව, ඒ දේ හොඳින් සිදු කරයි, හොඳින් කළමනාකරණය කරයි. නමුත් ඒතන පුජ්‍යලේ ගාව ගන්න අවශ්‍ය කරන්නේ. පුජ්‍යලේක් නැති බව දන්නේ තමන්ගේ අධ්‍යාත්මය තුළ. පුජ්‍යලේක් ඇත්තේ හෝ නැත කියන කතාවක් යාට නෑ. ධර්ම අවබෝධය වූවෙකුට පුජ්‍යලේක් මෙහි ඇත හෝ නැත කියන තර්කයක් නෑ. සැබවින්ම පුඤ්ඤලත්වේ දුරු කරපු කෙනෙකුට කියන්න බෑ මෙතන පුඤ්ඤලයක් නැහැ කියලා. සැබවින්ම මමත්වේ දුරු කරපු කෙනෙකුට මෙතන පුඤ්ඤලයක් නැහැ කියලා කියන්න බෑ. එහෙම යම් කිසි කෙනෙක් තද ප්‍රකාශයක් කරනවා නම් මෙතන පුජ්‍යලයක් නැහැ කියලා, ඒ කියන්නේ ඒක මතවාදයක්. පුජ්‍යලත්වේ දුරු කළාට පසුව මෙහි පුජ්‍යලයක් ඇත හෝ නැත යන තර්කයක් නැහැ. කාරණේ හොඳින් වටහා ගත්තාද, තේරුණාද, අවබෝධ කරගත්තාද? දක්ෂ ලෙස දේශනා කරන එකවත් වැඩිම දේශනා ගානකට සහභාගී වෙන එකවත් ඒක නෙමෙයි වැදගත්. අපි ඊටාම ඉක්මනින් මේක අවබෝධ කරගන්න එක. අවබෝධයෙන් පස්සේ පිරිසුදු කරගන්න දේශනාවල් අහන එක ඒක තමන්ගේ වැඩක්. නමුත් තමන් පූර්ණ අවබෝධයකට පත් වෙන්න අවශ්‍යයි මේක තේරුම් ගන්න. ඒ නිසා ඒ වෙනුවෙන් එක දිගට කැපවීමක් කරන්න ඕන. කියන්නේ තමන්ට දැනෙනවා ඇති තමන් ළඟ තියෙන தত্ত্বය. ටිකක් සියුම් වුණාම ටිකක් බරට දැනෙන්නේ නැහැ. නමුත් ඔබ හොඳින් පරීක්ෂා කරොත් ඒත් ඔබට පේන ඔබේ දෘෂ්ටිගත ස්වභාව ලක්ෂණ තියෙනවා නම් ගැඹුරු සිතේ බාහිර එදිනෙදා වැඩ කටයුතු කාලසටහන නෙමෙයි ගැඹුරු සිතේ තියෙන උපාදාන ලක්ෂණ. ධර්මයේ තුල වාසය කරන විදිය මට ඔබට කියා දෙන්න බෑ. ඒකට හේතුව එහි විදියක් ක්‍රමයක් නැති නිසා. ධර්ම අවබෝධ වූ අයට ධර්මය ප්‍රකට කරන්න හොඳම ඉරියව්ව තමයි ගතට කිසිම උසලා ගැනීමක් දරා ගැනීමක් ලබා නොදෙන පූර්ණ තමන්ගේ ශරීරයට පහසුව ලබා දෙන ආසනයක් හෝ තමන්ගේ ඇඳ මත වැතිරි සිටීමෙන්. ඒකට හේතුව කයවත් නැගිටවන්න එයා යම්කිසි බලයක් නිපදවන්න ඕනේ නැහැ. ඒතකොට මනසට බලයක් දෙන්න ඕනත් නැහැ, ගතට බලයක් දෙන්න ඕනත් නැහැ. උපදවා ගන්න ලද ධර්ම සමාධිය ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාතේ, ඒ ධර්මයේ රසේ පුරුදු වුණු කෙනෙක් ඒක දිගට විඳිනවා ලබනවා. ඒකට හේතුව ඒක හරි රසවත්. විඳිනවා කිව්වට අවේදීත ධර්මයේ විඳිනවා. ඒක රසවත්. ඒ නිසා රහතන් වහන්සේලාගේ ආශාවේ රසය ඊටාම ඉහළ එකක්. ඒක තමයි ධම්ම රසේ විදීව. ධර්මයේ අහනකොට ඒ රසය දැනෙනෝ, ධර්මයේ ලබනකොට ඒ රසය දැනෙන එක ලොකු ආස්වාදනීය රසයක් තියෙනවා. ඉතින් රජකම අතහැර දාලා, සිටුකම් අතහැර දාලා, සමහර වෙලාවල් බොහෝ දේවල් අතහැර දාලා ඇවිල්ලා මේ ධර්ම රසය විඳමින් සතුටක් කියලා කිව්වා. නේද? හරි වැදගත්. පරම ධනෙ තියෙන කෙනෙක් එයා. නේද? පරම ධනෙ තියෙනවා. සන්තුට්ටි පරමං ධනං. පරම ධනෙ තියෙනවා. ගොඩාක් කරුණෝ නැහැ. දැන් බරපතල කාරණා ආයි තව මොනවා හරි අහපු නැති සූත්‍රයකින් වචනයකින් එහෙම කරුණෝ වලින් මේක අඳුනගන්න ඕනේ. මේ දන්න දෙක තුනෙන් ගොඩ යන්න. ධර්ම සංකාරයකට අහුවෙලා ගොඩාක් වචන ගොඩක් නිකන් ගොඩ ගහගෙන අපරාධේ මේ කාලෙ විඳඟු කරන්න එපා. ඒ කියන්නේ සෙරපු ටොන් එකක් ඕනේ නැනේ ගමනක් යන්න. හෑ, තවයේ සරපු කරෙත්තෙල්ලා යන්න ඕනද? කකුල් දෙකට දාගන්න සරපු දෙයක් විතරක් තෝරගන්න. තේරුණා? ධර්මයේ කියලා මහ ටොන් එකක් ගන්න එපා. ඒක ගත්තාම අර කකුල් දෙකේ දාලා කරෙත්තෙල්ලා යන සරපු කෙනෙක් වගේ වෙනවා. එහෙම ඕනේ. තමගේ ගමන යන්න අවශ්‍ය කරන උදව්ව විතරක් ගන්න. ඒ දෙක දාගන්න තමන් ගමනය. ඒ කරුණ තේරුම් ගන්න. ඒකයි බුදුහාමුදුරු ගාථා දහසක් දැනගන්නට ගන්නවට වැඩි එක ගාතාව ඕ ප්‍රායෝගික කරගන්න එක වැදගත් කිව්වේ ඒකයි. නැත්තම් ඉතින් සෙරපු කඩයක් දාගනේ ඔහොම ඔහොම ගිහිල්ලා. ඒ අර ධර්මය අහලා අහලා සෙරපු කඩයක් දාගෙන ඉන්නේ. හැබැයි තමන් සෙරපු දෙයක් දාගෙන නැහැ. වඩුවයි ගෙදර පුටුවක් නැහැ කියනෝ වගේ වටේටම බන කියනෝ නේද? තමන් ළඟ ධර්ම අවබෝධය නැත්තම් වැය නැහැ. ඉතින් තමන් ළඟ හරියට අවබෝධය ඇති කරගන්න ඕන. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව. ධර්මයේ මතු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් හැටියට දේශනා කරානේ. කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමන්. කියන් දැනගත්ත කරුණෝ පැහැදිලි වෙනවා. ඒක සිද්ධ වෙනවා අවබෝධ වෙච්ච කෙනෙකුට උනත් දැනගත්ත කරුණ උනත් ලස්සනට ඒක පැහැදිලි වෙනවා. ඒතකොට අපිට තේරෙනව මෙච්චර මොනතරම් අසිරිමත්ද මේ කොච්චර ලස්සනද කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුව බණ කියනකොට බුදු හාමුදුරුව ගිහිල්ලා ඔළුවස්සට හේතු වෙලා අහන් ඉන්නවා කිව්වහම නේද? ඒ කියන්නේ බණ අහන්න ඕනේ කියලා කතාවකට නේ නොදන්න බණක් කියනවට නෙමෙයි. ඒක තමයි ඒකේ තියෙන දේ. ඒක අපූර්වට කියනකොට බුදුහාමුදුරුව සාදුනාද කියලා දීලා කියනවා. හරිම බොහොම වඩගත්. බොහොම හරි. කියලා ඒක ආගය කරනවා. බොහොම හරි විදිහට ඒක දේශනා කරා. ඒ වගේම රහතන් වහන්සේලාත් ඒ දේශනාවන් වලට සහභාගී වුණා. සහභාගී වෙලා මහා පිරිසර දේශනා කරද්දී දෙපස ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරනවා. තව තව ධර්ම සාකච්ඡා කරනවා. උන්වහන්සේලා ධර්ම සමාගමේ වැඩ කරනවා. මිනිසුන්ගේ තියෙන දහම් ගැටළු පිළිබඳවත් සාකච්ඡා කරනවා. අපිත් එහෙම කරනවා. අපේ දේශක ස්වාමීන් වහන්සේලා එහෙම මුණ ගැහුණාම අපිත් කතා කරා. තමන්න මතකයි ඒ ඕස්ට්‍රේලියාවට ගියාම මුණ ගැහෙන්නම සයින්හන්සේලා තවත් පළාත්වල ඉඳලා ගුවන් ගමන් දාගෙන ආවා. ඇවිල්ලා ඉතින් මම හරි සන්තෝසයි. ඕනම තැනක මගේ මනස ගිනින් තියන්න පුළුවන්. මම බය නැහැ. ඕනම මහාචාර්ය කෙනෙක් වේවා, ඕනම දාර්ශනිකයෙක් වේවා, ඕනම විද්වතෙක් වේවා මම සූදානම් එතන ගිහිල්ලා තියෙනවා. මම මොකුත් අරන් යන්නේ නැහැ. නිකම්ම නිකම් මුට්ටියක්. හිස්මහිස් මේනේක් විතරයි. මේක මහා හිස් ගොඩක්. එහෙම කෙනෙක් ගිහිල්ලා මම කරන්නේ මම ගිහිල්ලා පුටුවේ වාඩි කරවනෝ විතරයි. මට තියෙන්නේ මගේ ශරීරය මම අරගෙන ගිහිල්ලා පුටුවේ වාඩි කරවනෝ. වාඩි කරවල ඕන දෙයක් අහන්න එච්චරයි. මම රොබෝ යන්ත්‍රයක්. ඒ රොබෝ යන්ත්‍රයක් නම් දාපු ඒවා කියවන්නේ මම දන්නේ නැහැ. මේක මොන යන්ත්‍රයක් කියන්නද කියන්නේ. නිකම්ම නිකම් විශ්වය වාඩි කරලා තියෙනවා එච්චරයි. ඕන එකක් අහන්න ඕන දෙයක් එතනින් ගේ. මතුවේ මොකද හේතුව? මෙතන කඩන්න බිඳින්න පරදවන්න කෙනෙක් නැහැ. මෙතන අතක්කාවචර තරට තමන්ගේ නුවණ දියුණු කළා නම් එයාව ඕන තැනක ගිහිල්ලා තියන්න පුළුවන්. ඒවලටේ ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි උත්තරේ මතුවේන්නේ. හදාගෙන නැහැ. ප්‍රශ්නේ කොහොමද අහන්නේ? එතන තමයි උත්තරේ මතුවේන්නේ. දර්ශනීයනේ. මතකේනේ. උගත්කමක් නැහැ. මට මොකක් හරි උගත්කමක් නැහැ. මම බන කියන්නේ නෑ. මම බන කිව්වේ නෑ. මම හේදෙන ඉතලම ඒ අයටත් මතක් කරා. මෙහි පිටනතුටත් මතක් කරන්න. මොකද මම බන කියන්නේ නැහැ. මම බන දන්නේත් නැහැ. මම නිකම්ම නිකම් බපල් එකක් විතරයි. තවදී බපල් දී නැන්ති. අර වගේ බපල් එකක් විතරයි. ඉතින් අර බපල් එකේ බොහෝවත් නැහැ නේ. මේ කොහෙන් හරි එන සද්දයක් අරගෙන පිට වෙරේකනේ වෙන්නේ. ඉතින් මමත් ඒ වගේ තමයි. වෙන කොහෙන්දෝ එන සද්දයක් මෙහෙම පිට වෙනවා විතරයි. මම බන කියන්නේ. මම බන කිව්වොත් එහෙම කෝල අහන එකක් නෑ. මේක උගත්කමත් එක්ක සම්බන්ධ දෙයක් නෙමෙයි. විශ්වයට පිවිසියාට පස්සේ අර එකක්වත් නැහැ. අර ලෝක සම්මතයේ ප්‍රභේදණයට එහා ගියපු දැනක් එයා විවෘත කරගන්නේ. ඊට පස්සේ මුළු විශ්වයම එතනින් ගලාගෙන එනවා. විශ්වයට දොරටුවක් හදන්න ඕන. තමන් ප්ලග් කරලා ඉන්න ඕන විශ්වයට නේද? එහෙනම් විශ්වය සමග දොරටුවක් හදාගෙන එහෙන් ඒ දේ ගලාගෙන එන්න සලස්සන්න ඕන. ඉස්සර කොච්චර ධර්මයේ තේරුම් ගියත් අර පපුව ඇතුලේ නිකම් අවබෝධයටපත් වෙන්නේ නැති කාලවලදී යනවා නිකන් යකඩ ගුලියක් වගේ, එකක් නිකන් ප්ලේට් එකක් වගේ එකක් එහාට මෙහාට යනවා. මමත්තේ තියෙන හැම කෙනෙකුටම තේරෙනවා පපුව මැද යන් දෙයක් එහෙම දුවනවා කියලා. තමන්ගේ මොළේ ඇතුලේ, හිත ඇතුලේ යම් ශක්ති ස්වභාවයක් දුවනවා කියලා. දැන් අපේ මහත්තයෙක් කිව්ව මේ එක එක් ඉඳලා ගියාලු ගියපු එක කොහෙ ගියේ ගියාද කියලා හොයනවා. එහෙන් ගියේ එක කොහෙද ගියේ කියලා අහනවා. ඒ කියන්නේ හිටියේ නම් පණ තියෙන එකෙක්ලු මේක ඇතුලේ නේද? හිටියේ නම් පණ තියෙන වගේ මොකක් හරි සතෙක් හිටියා මේක ඇතුලේ. ගියා එව් ගියේ කොහෙද? උට මොකද උනේ? ඒ වගේ දෙයක් තමයි ඇත්තෙම සක්කාය දිට්ඨිය. යකේ යකෙක් ඇතුලේ තියාගෙන ඉන්නේ. ඌ ගියාම මෙතනින් හරියට අර මේ කුසියේ මීයක් පැනනවා වගේ ඒක වගේ නෙමෙයි නේද? තුවාලයක් සනීප වුණා වගේ, එහෙම නැත්නම් හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ, අඳුර හිටපු කෙනෙකුට ආලෝකයක් ඇති වුණා වගේ, මම්මුලාවෙකුට මග පෙවුණා වගේ, ලොකු ලෙඩකින් දුකකින් සනීප වුණා වගේ, මහා කරදරකාරය නැතිව යාව මොනතරම් සන්තෝෂයක්ද? මහා කරදරකාරය නැතිව යාව මොනතරම් සන්තෝෂයක්ද? ඒ නිසා එළව එළව පහර දීලා කෙලවන්න. දැන් ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ තමයි නිවැරදි ආකාරයෙන් ධර්මයේ මේ ප්‍රගුණ කිරීම කියන එක කරන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රායෝගික කරන්න. එතෙක් යා ධර්මය ප්‍රගුණ කිරීම කියන එක කරන්න බෑ. ධර්ම අවබෝධය කර ගැනීම සඳහා නුවණින් මහන්සි වෙන්න ඕන. මුලින්ම මේක යදා පඤ්ඤාය පස්සති නුවණින් ස්පර්ශ කරන්න ඕන. එහෙම නැතුව හිත ඔහේ තියෙන්නම් වාලේ තියෙන්න අරලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ හිතේ හැම දෙයක්ම ඔබ පාලනය කරන්න ඕන. සචිත්ත පරියෝදපන වෙලාවකට කියන උත්සාහය ඕන්න හැල්ලු, වීර්යය ඕන්න හැල්ලු, ආයි පාලනය කරන්නලු, මනාව සංවර කරන්නලු, මොනවා කියනවත් දන්නේ නැහැ. මං අහන්නේ බස් එකේ නැගලා යනවනේ ඔයගොල්ලෝ, දැන් වැඩසටහන ඉවර වෙලා ඔය නැගලා යන බස් එක මගේ බස් එකේද නැගලා යන්නේ? ඔය මගේ බස් එකේද? මගේ බස් එකේ නෙමෙයි, අපි පාරේ බස් එකේ නේ යන්නේ. නැග්ග බැස්සා. දැන් බස් එක නගිනකොට බලන්නෙත් නෑ මේක ලයිසන්ස් කරලා තියනවද, සර්විස් කරලා තියනවද, මොකවත් බලන්නේ නෑ. අපි නැග්ගා, අපි වාඩි වුණා සීට් එකේ ඔය හරියට. ඊට පස්සේ අපි වහින තැනින් බැස්සා. ඉතර ආයේ බස් එක ගියාද, මොනව වුණාද, කාට අයිතිද, අයිතිකාරය හෙව්වද? ඒ නිසා හරියට ධර්මයේ තේරුම් කරගන්න මේ අල්ලා නොගැනීම තුල අපිට ගමනක් යන්න පුළුවන් වගේ. මේ චේතනාව අල්ලගන්නේ නැතුව ගමනක් යන්න පුළුවන් වගේ තේරුම් ගන්න. දැන් හුස්ම ගන්න අත්‍යවශ්‍ය කාරණයක්. මැල්ල ගන්නවද, කිරල ගන්නවද, හදල ගන්නවද, වාර කීයක් කියලා ගන්නවද, අද මෙච්චර අඩුවෙන් ගන්නවා, වැඩියෙන් ගන්නවා කියලා ලිමිට් එකක් දෙනවද? ඒ මොහොත් නැහනේ. අවශ්‍ය අවශ්‍ය අවශ්‍ය අවශ්‍ය පරිදි තමන්ගේ හුස්ම වැඩ කරනවා. අල්ලා ගැනීමකින් තොරවනේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඕකට සතියක් පටවලවලා අර නිකං කෙරෙන එක ඊට පස්සේ ඒකත් අල්ලගෙන කරන්න පටන් කරනවා නේද? 2 2 3 කියලා ගණන් කරන්න යනවා. ඒ නිකං කෙරෙන වැඩේත් අල්ල ගන්න හදනවා. ඉතින් නිකං කෙරෙන වැඩේ නිකංම කෙරෙන්න දීලා අල්ලගත්ත දේවල් උත් අතහැරලා දැම්මනම් හුස්ම වගේම අනිත් දේවල් අතරත් Tamanට පවතින්න පුළුවන්. දැන් මේ හුස්මක් ඇවිල්ලා පිට වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සිතුවිල්ලක් ඇවිල්ලා යනකොට ප්‍රශ්නයක්. මම කියන්නේ ඔබට මේ සිතුවිල්ලේ නොඅල්ලා ගැනීම කොච්චරද කියනවනම් හුස්මක් ඇවිල්ලා පිට වෙනකොට නොදැනෙන මට්ටමටම සිතුවිල්ලක් ඇවිල්ලා පිට වෙලා යන මට්ටම හදාගන්න. කුමන හෝ චේතනාවක හිර වෙන්න එපා. දැන් මේක අවබෝධ වෙච්ච අයට ධර්මය අහනකොට තේරෙනවා කොච්චර කිව්වත් මේ මොනතරම් සරල කාරණයක්ද මේක. තේරෙනානේ? මේක කොච්චර සරල කාරණයක්ද? ඇයි බැරි? කියලා හිතෙනවා. එහෙම සරල නෑ. දැන් පෝසත් වෙච්ච කෙනෙකුට හිතන ඇයි මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පෝසත් වෙන්න බැරි? ඒක සරල කාරණයක් නෙවෙයිනේ. ඒක හරි අමාරු කාරණයක්. ඈ ඇයි බැරි? එහෙම වෙන්න බෑ. ඇයි ආනන්දහාමුදුරු වගේ හැම කෙනාටම බණ කියන්න බැරි? හරි සරල කාරණා. දැන් මගේ පැත්තෙන් බැලුවා බල කියන එක හරි සරල කාරණා. ඇයි අනිත් අයටත් බැරි ඒක? ඒකේම සරල කාරණයක් වුණාට ඒක එහෙම සරල එකක් නෙමෙයි. අපි අවුරුදු 12 ඉඳලා මේ කට සකස් කඩ කියලා, බුද්ධ කජ්ජේ කියලා, නාමාස්තක සතකය කියලා, නම් පොත කියලා, සූර්ය සතකය කියලා, බුත් ඔය ඔක්කොම කියවල කට හදාගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔය අවබෝධ වෙච්ච අය සමහර අය දේශනා කරන ඒවා පැහැදිලි නැත්te ඒගොල්ලෝ ඒ අවබෝධය තුල ඉඳගෙන දේශනා කරන්න දන්නේ නැතිකම. ඒ කියන්නේ අර පරණ තැනට ඇවිල්ලා කතා කරන පුජ්‍යලේ කැඩියට අවබෝධය තුල ඉඳගෙන කතා කරන්නේ නැතුව. එතකොට අර ආබ්බන ධර්ම අහන කෙනාට මේක හරියට තේරුම් ගන්න බැහැ. ඒ නිසා අර මේ අපිට කෑ ගහන පැත්තට ඇහුම්කන් දුන්නහම මෙයා මේ කෑ ගහන පුතජන පැත්තේ ඉඳලා කියලා එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. නෑ නෑ මම පුතජන පැත්තේ ඉඳලා කෑ ගැහුවට අවබෝධයෙන් කෑ ගහන්නේ කිව්වට ඒක බාර ගන්න නෑ. ඒ නිසා අවබෝධයේපත් වෙච්ච අය අනිවාර්යෙන් අවබෝධය තුල පිහිටා අවබෝධය තුල සිට ගනිමින් අවබෝධ සමාධියට පිවිසෙමින් අපි දේශනා කරන්න ඕන, කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. එතකොට අර ඉන්න ශ්‍රාවකයාට ඇහෙනවා මේක ඇහෙන්නේ අමුතු පැත්තකින් මේ හඬ. මේක සාමාන්‍ය මිනිස්සෙක්ගේ කතා කරන පැත්තකින් නෙවෙයි මේ හඬ වෙනස් පැත්තකින් ඇහෙන්නේ කියන ඒ කුතුහලයෙන් බල්ලා ඒ දිශාවට ගියොමු වෙනවා. ඒ නිසා අවබෝධයට පත්වෙච්ච අය අනිවාර්යෙන් ඒ දර්ශන ඥානය තුළ තමන් මේ ඒක ඇඟ පුරාම පතුරවාගෙන සිත පුරාම පතුරවාගෙන ඥානය පුරාම පතුරවාගෙන කතා කරන්නට හඬ අවදි කරන්නට සැලකිලිමත් වෙනවා නම් ඒ ඇත්තන්ට බොහොම සාර්ථකව මේ ඒ දේ කරන්න පුළුවන් කම ලැබෙනවා. දැන් මම දැන් මේ ධර්මයට පිවිසිලා මෙහෙම ටිකක් සංසුන්ව කතා කරනවා. මම මේ ධර්මයේ ඥානයේ පැත්ත අවදි කරන්නේ නැතුව, ඒ පැත්ත පතුරව ගන්න නැතුව අර ගමේ ගොඩේ හිටපු කොළු ගැටයව ගන්නවා. අරගෙන කච කච කච කච කච කියලා කතා කරුත් එයා මොකද ආපෝ මේ කොයිද මේ කවුද මේ ගොඩේ ඉන්නේ කියලා කියනවා. තේරෙනනේ? ඒ නිසා අපි එතෙන්ට එන්න ඕන. අර යව අයින් කරලා අර පරණ එකනවා අයින් කරලා අලුත් තැනට එන්න ඕන. අලුත් නිවහනට ඇවිල්ලා කතා කරන්න ඕන. පරණ නිවහනට යන්න හොඳ නැහැ. අලුත් නිවහනට එන්න ඕන. ඔව් ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕන. ඒ රසය තමයි අනිවාර්යෙන් අනිත් අයටත් කාන්දු වෙන්නේ. ඒ ලබන කෙනා ඒක වැඩිපුර ලබනවා. ඒක ඉතින් තමන්ගේ රසඥතාවේ අනුව තමයි. ආහාරක රස බලන්න දුන්නාම වුණත් ඒක රසයේ දැනෙන විදිය හරි පුදුමයි. ඒක නුවණේ තියෙන අදාළ දෙයක්. මට පේනවා සමහර අය බෝතලේ මූඩිය වහගෙන ටැප් එකට බෝතලේ අල්ලන් ඉන්නේ කියලා. බෝතලේ මූඩිය වහලා ටැප් එකට බෝතලේ අල්ලන් හිටියාම මොකද වෙන්නේ? කිසි දෙයක් පිරෙන්නේ. හැමදාම අර තමන්ගේ බෝතලේ තමන් දාගත්ත නිල් පාට වතුර හරි රතු පාට හරි කොළ පාට හරි මඩ පාට හරි මොනවා හරි වතුර ටිකක් තියෙනවනේ මොකක් හරි පාටකින්. ඒ පාට වතුර ටික හැමදාම තමන් ළඟ තියේ බෝතලේ මූඩිය වහලා ගේනෝ ගෙනල්ලා තියාගෙන ඉඳලා ගෙනියනෝ. බෝතලේ කූල් වෙනවා විතරයි බෝතලේ ඇතුළට කිසිවක් යන්නේ නැහැ. ඒ නිසා විවෘත කරන්න. හරි දේ ඉදිරියේ දැන් ඔබ කවුරුවත් ඉදිරියේ විවෘත වෙන්න ඕනේ නැහැ. සත්‍ය ඉදිරියේ විවෘත වන්න. සත්‍ය කියන්නේ ආනන්ද හාමුදුරුවත් බුදු හාමුදුරුවත් කිසි කෙනෙක් නෙමෙයිනේ, ධමයක්නේ. සත්‍ය හැමුවේ විවෘත වෙන්න, සත්‍යයට යටත් වෙන්න. මම අවබෝධය නැති කාලේ මං හරි තර්කවාදී මිනිස්සෙක්. හරියට තර්ක කරනවා. තර්ක කොච්චර කළත් මගේ හිත කොහොමදෝ මන් දන්නේ හැඩ ගැහිලා තිබුණා. සත්‍ය හැමුවේදී පුදුම විදියට හිස නමනවා. විසනමන කියන්නේ මේ ඔළුව නමන පිටින් නමන එකක් නෙමෙයි. අධ්‍යාත්මික වශයෙන් හදවත එතෙන්ට ගරු කරනවා, එතෙන්ට නැමෙනවා. ඒක තමයි වෙන්න ඕන. අපි මොන වගේ තර්කවල, උගත්කම් වල, දැනුවත්කම් වල, දෘෂ්ටිවල සිටියත් සත්‍ය මතු වෙනකොට සත්‍ය දැන දැන මේ යටපත් කරන්නේ. ඔව් ඒක දැන් මෘදු අනති මානේ ගණයේදී මෘදු ගතිය තියෙන්න ඕන. මාන්නයට බැසගන්නේ නැති ගතිය තියෙන්න ඕන. සත්‍යයට එකතු වෙන ගතියක් එයාලඟ තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරේ සියලුම දෙනා කොච්චර දෘෂ්ටි තිබුණත් වැරදිලා එයාට හරියට සත්‍ය මතු කරලා දෙනකොට නෝනේ මේක සත්‍ය මේකයි. දැන් අපි යමක් ආහාරයට ගන්න රස බලන්න දෙනවා. බොරුවට රස කියන්න හොඳ නැහැ. මේක හැදුවේ අරය නිසා මෙයා රස කියලා. ඒකේ නියම රස කියන්න ඕන නියම විනිශ්චයකරුවෙක් හැටියට. නැත්තම් බල්ල ඉවරලා මේක අපේ අම්මා හැදුවේ නිසා මේක රසයි කියන්න ඕන. ඈ මේක එහා ගෙදර එක්කෙනා හැදුවේ ඒ නිසා මේක ඔච්චර රස වුණත් රස නැහැ. එහෙම කියන්න බෑ. ඒ නිසා ඒක ભેදයක් නැතුව නියම රස තමන්ට ධර්මයේ රස නියම විදියට අපි දැනගන්න ඕන. ඒක දැන දැන ප්‍රතික්ෂේප කරන බුද්ධියක් තියෙන්න හොඳ නැහැ. ඒ අයගේ පොඩි කාලේ ඉඳලා දකින්න පුළුවන් හොඳ දර්ශනයක් තමයි තමන්ගේ වැරද්ද වුණා ටක් ගාලා තමන් පිළිගන්නවා. පිළි අරගෙන මේකට සෝරි කියනවා, එහෙම නැත්නම් සමා වෙන්න කියනවා. නැත්නම් ඒ වැරද්ද නෙවැරදි කරනවා. ඒ එහෙම දෙයක් තියෙනවා. එහෙම ලක්ෂණයක් තියෙන්න ඕන. ඉතින් මම දන්න දෙයක් තමයි මේ දර්ශනය ප්‍රකාශය කරන්න මේ හරියට ඉංග්‍රීසි භාෂාවෙන් අය අඩුයි. ඉංග්‍රීසි භාෂාවෙන් හැකියාව තිබ්බනම් ආනන්ද හාමුදුරුවන්ට අතුරු විරිය නම් ඉන්න හම් වෙන්නේ නැහැ. මොකද සිංහල වලට දැනට තියෙන தத்துவයන් ඒ වගේ தத்துவයක් තියෙන නිසා ඉංග්‍රීසි භාෂාව වුණා නම් එහෙමනම් ඉතින් හැමදාම මම හිතන්නේ සතිය වැඩි ගානක් අහසේ ඉන්න සිද්ධ වෙයි. ඒ තරම් ලෝකෙට අත්‍යවශ්‍යයි මේක. මොකද අපිට තේරුණා අපිට යම් යම් තැන්වලදී විදේශිකයෝ හම්බුනහම මම මෙඩිටේෂන් උගන්වනවා කියලා කිව්වහම හරි පැටි ගහලා තඩපිටිස් ගාලා එනෝ ප්‍රශ්න දෙක තුනක් අරගෙන. ඉතින් දන්න වචන වලින් දෙනවා ඉතින් තියෙන කාලය තුළදී. ඉතින් හරි සතුටු වෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රීතිමත් දවසක් වග ඔවුන් ප්‍රකාශ කරන ඔවුන් ලේසියෙන් එහෙම කියන්නේ නැහැ. අද හැපි ඩේ කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒ කියන්නේ යම් කිසි දෙයක් ඔවුන්ගේ ජීවිතවලට ලැබුණු නිසා අලුත් vision එකක්. ඒ වගේම මේගොල්ලෝ වේගෙන් ඒක උරා ගන්න ස්වභාවයක් තියෙනවා. විවෘත භාවයක් තියෙනවා, රසඤ්ඤතාවයක් තියෙනවා. මේ රසඤ්ඤතාවයත් ඔස්සේ විවෘත භාවයත් ඔස්සේ තමයි මේ දේ වේගෙන් උරා ගන්න තමන්ගේ ජීවිතේට. ඒක වැදගත්. තම මතේම ඉන්න එපා. හරි වෙන්න පුළුවන්. මම ලෝක සම්මදයෙන් හරි වෙන්න පුළුවන්. ඒ තම මතේම ඉන්න එපා. ඒකට කියනවා පුණ්‍යාවිසංකාර අපුණ්‍යාවිසංකාර. තවදන්නේ. දැන් අපි හොඳ දේ කළත් ඇලෙන්න එපා. නරක දේ කළත් ඇලෙන්න එපා. මේ හොඳයි නරකයි දෙකක්ම ඉක්මවන ස්වභාවයක්. ඒකෙන් අදහස් කරන්න යුතුයකම අත්හරින කෙනෙක් කියන එක නෙමෙයි. ඈ නින්දා ප්‍රශංසා දෙකේදීම නොසැලෙන සිත, ලාභ අලාභ දෙකේම නොසැලෙන සිත, පිනේ පවෙන් දෙකේම නොයැලෙන සිත. ඒ කියන්නේ පිවේ පිනේ පවේ කියලා දෙකේම නොයැලෙන සිත කොච්චර හොඳයිද? පුණ්‍යවන්තයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයි යා. මේක වචනය දෙඩි කරලා අපි වචනයෙන් වේගෙන් කියා දෙන්න උත්සාහ කරොත් එහෙම ඒක අපේ මොළේටත් හොඳ නෑ, මනසටත් හොඳ නෑ, ඔබේ මොළේටත් හොඳ නෑ, මනසටත් හොඳ නෑ. ඒ නිසා මේකේ වචනේ මෘදු ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ ආකාරයෙන් තමයි මේ ධර්මය ඉගෙන ගන්න ඕන. හද රිද්මයකින්. රිද්මයකින් හඳුන ගන්න දෙයක් මේක. මට හිතන්න තියෙන එකයි තියෙන්නේ. අර මට එක පොතක දාලා තිබුණා මේ ආදරවන්තයෝගේ ආදරය වැඩි වෙන්න වචන අඩු වෙනවලු. මම දැන් ආදරය කළා දිනවනේ හොරේද? ලව් කරලානේ බඳින්නේ. ඒ නිසා වචන අඩු වෙලා අවසානයේ ඒගොල්ලෝ නිහඬව ඉන්නවලු. ඒ නිහඬව ඉන්න තැනත් ඒගොල්ලෝ සුවයක් විඳිනවා. බලාගෙන ඉන්නවලු. එදෙන සුවයක් විඳිනවලු. ආය ආදරය අඩු වෙනවලු. ඔන්න ගෙදර සද්ද ඇහෙනව වටපිටාවටත් එක්ක. වෙනවද නැද්ද? ආදරවන්තය දෙන්නේ කියන දෙනක අල්ලපු ගෙදරට සද්දයක් ඇහෙන්නේ නැහැ. හරි මොදුයි මොලොක් බොහොම සාමං අඩු වචන කතා කරන්න බොහොම අඩුෙන් තියෙන්නේ. අරගෙන තියෙනකොට තමයි පටපට ගාලා රචින්න පුපුරන වගේ ඇහෙන්නේ. ඒ වගේ ගනුදෙනුවක් කියලා මම දැක්ක එක පොතක සටහනක් තියෙනවා. මං හිතන්නේ මේ ඕෂෝගේ හරි කාගේ හරි මොන හරි කේමනක් හරි කොයි බහරි තැනක තිබුණේ. ඒ කාරණේදී ඒක හරි. හැමදේම අපි ගන්නේ නැහැ. ඒ කාරණේදී එතනදී හරි. නිතරම අඩුවක් හොයන්නේ. තමන්ගේ අඩුව පියවා ගන්න උත්සාහ කරනවා මිසක් මොකක් හරි එකක් දාලා ඉවරලා මේක පරද්දන්න බලන්නෙත් නැහැ. සමහර පුජ්‍යලෝ ඉන්නා නේද මොන දේ ඇහුවත් ඒක පරද්දන්න බලන. ඒක තමයි තමන්ට තියෙන ඉහළට නගින්න තියෙන එකම වැඩපිළිවෙල කියලා හිතනවා. එහෙම නැහැ. ඈ හැම එකේම හරි දේ හරි වේවා තමන්ගේ ආයතන ප්‍රධානීකම කියන එක පෙන්වන්න නම් කරන්න තියෙන එකම දේ තමයි වැරද්දක් කියන්න ඕන එකේ. එහෙම හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ කොච්චර හොඳට කළත් ඒකේ පොඩි වැරද්දක් කියන්න ඕන. එහෙම කියලා තමයි කරන්න ඔය. ඒක හරි නෑ. අර මැනික් ගන්න අය එහෙමලු. මැනික් ගේම් බිස්නස් කරන කට්ටිය ඉන්නවලු. මැණික නිල් පාට වැඩි වෙලා තිබුණොත් කියනවලු මේක තා පොඩ්ඩක් පාට අඩු වුණා නම් මේක ගාන ටිකක් දෙන්න තිබ්බා. පාට අඩු වුණාම කියනවලු තා චුට්ටක් පාට වැඩි වුණා නම් මේක දෙන්න තිබ්බා. ඒ මිනිස්සෙට කොයි වෙලාවකවත් මේ හරි පාට එන්නේ නැහැ. මොකද හේතුව මැණික අඩුවට ගන්න. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. අපි හරියටම හරි දේ හරි විදියටම හරි ආකාරයටම පිළිගන්න සාධාරණත්වය තියෙන්න ඕන. අර ಗುಣමකුකම් නැහැ. ඒ දේවල් නැහැ. සාධාරණ මනසක් තමයි හැමදාම ධර්මයේ තේරුම් ගන්නෙ. ඒ ධර්මයේ ගුණය රසය ලබන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.